වැරදි නෑ පාසක මාත්‍යා. දැන් මේ පොඩි බබාට අපි එකපාරට කොත්තුවක් දෙනවා. මාළු කටු මේ අපණ්ඩවත් දැන් මිටියෙන් කඩන ලොකු කටු දාලා කොත්තුවක් දැන් ජීර්ණ වෙයිද? එහෙනම් ඒ පොඩි බබාට මොනවද දෙන්නේ අපි? පොඩි අල කෑල්ල කරා හොඳට තම්බලා නෑඹලියට දාලා හොඳට මිරිකලා හොඳට අතින් බෙරි කළා පොඩි පොඩි කෑලි දෙන්නේ යාට. ඉතිපස්සක් මොකද දැන් බට්ටි කරගෙන හොඳට පොඩි කළා කැඳ හදලා පොඩ පොඩ පොඩ දෙනවා යාට. ඉතිපස්සේ යාට බිස්කට් එකක් අර මේවා කිරිවල පොඟවලා දීලා පස්සේ බට්ටිකක් දීලා අලහොදිත් එක කිරියොදිත් එක දීලා පස්සේ තමයි යාට අවුරුදු 18ක් විතර වුණාට පස්සේ තමයි බත්තකට අතර දෙනවා පුතේ මේක කන්න කියලා. එයා කොලේ ඉතුරු කරලා අනිත් සේරම ටික කාලා දානවා. ඇයි එම පොඩ පොඩ අවුරු කලේ? මේ සීය කියන එකත් ඔය වාගේ තමයි. ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙක් නිරෝධය වඩනකොට යා පුතුජන නම් අර අල කෑල්ල පොඩි කරලා පුංචි පුංචි කෑලි දුන්නා වාගේ යාට මේ සති සම්පජ්ජයෙන් එයාට උගන්වනවා ඉස්සෙල්ලාම එක එක හිරියව දිහා බලන්න. හැම හිරියවක් දිහාම සීයෙන් දකින්න එයාගේ සිතට හුරු කරනවා. ඇයි හුරු කරන්නේ? සම්පූර්ණයෙන් සීයෙන් ඉන්න කිව්වාම යාට ඉන්න බෑ. සම්පූර්ණ සීයෙන්ද ඉන්න එයා දක්ෂ නැහැ. ඒ නිසා ඉරියව් දෙකකවත් සීයෙන් ඉන්න. ඉරියව් හතරකින්වත් සීයෙන් ඉන්න. දස ඉරියව්වකින් සීයෙන් ඉන්න. එයාට ක්‍රමානුකූලව යාගේ සිත උරු කරනවා. අර ලොකු ඝන ආහාරයක්, විකණ්ඩ බැරි ආහාරයක් පොඩි ලව දරුවෙකුට දෙන්න අර පොඩි පොඩි දේවල් වලින් එයා පුහුණු කරනවා වාගේ. අර ලොකු ආහාරේ ගන්න පුළුවන්, ජීර්ණය කරන්න පුළුවන් තත්ත්වෙට එයාගේ මා බඩවල්, පොඩි බඩවල් ආමාශය උරු කරනවා වාගේ. අර මේක එක ඉරියව් වලින් මේක පුරුදු කරනවා. එක ඉරියව්වක සීය තිබුණත් එයාට වැරදිලා නැහැ. හැබැයි එක ඉරියව්වක 100 තිබුණට එයා rahat වෙන්නේ නැහැ. එයා 100 බවටපත් වෙන්න ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා, 100 පවත්වන්නේ මම 100ෙන් ඉන්නවා කියන තැන දෙන්න නෙමෙයි. 100ෙන් මම ජය ගන්න නෙමෙයි, මම 100ෙන් පළවෙනියා වෙන්න නෙමෙයි. මම 100 පවත්වන්නේ Nirodhaya පිණිස. හැම 100ක් තුළින්ම එයා Nirodhaya වඩන්න ඕනේ. එයා නිවෙන්න ඕනේ. නිවීම පිණිස 100 වඩන්නේ. එහෙම නැත්නම් මම 100ෙන් ඉන්න චරිතයක් වෙන්න ඕනේ. මගේ ජීවිතේ පුරාවට මම 100ෙන් ඉන්න දක්ෂ වෙන්න ඕනේ කියලා. එහෙම දක්ෂකමක් නෙමෙයි මේ වඩන්නේ. නිවීමට 100 වඩන්නේ. 100 පවත්තන හැම ඉරියව්වක් තුළම එයා නිවෙන්න ඕනේ. රූප අරූප කියලා දෙකක් තියෙනවා. හැබැයි ඇත්තටම මොනවද තියෙන්නේ කියලා කිව්වම අරූප තියෙන්නේ. මොකවත් නැහැ ලෝකේ. හැබැයි මොකවත් නැති නිසා, ඒ මොකවත් නැහැ කියනක පෙන්වන්න ඕන නිසා මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක පවතින්නේ නැත්තේ. ඇත්තටම පවතින මොනවද? මේ විශ්වය මොකවත් නැහැ කියන එක. හැබැයි මොකවත්ම නැහැ කියන එක අපි කොහොමද පෙන්වන්නේ? මොකවත්ම නැහැ කියන එක කොහොමද තවත් කෙනෙකුට තේරුම් කරන්නේ? මේ ඔක්කොම තියෙනවද? එහෙනම් මේ ඔක්කොම නැත්තම් කොහොමද? ඒක තමයි මොකවත් නැහැ කියන එක. දැන් බලන්න අපිට උදාහරණයක් තියෙනවා. මොකවත් නැහැ කියන එක මනසෙද කියන්න ක්‍රමයක් තියෙනවා. මොකද මේ තියෙනවායි කියලා කියන හැමදේම නැති වුණාට පස්සේ ඒක තමයි මොකවත් නැති එක. එහෙනම් මේ 100ත් අන්න ඒ වගේ එකක්. භාග්‍යවතුන් වහන්සේගේ හැම කමඨාණක් තුළින්ම භාග්‍යවතුන් වහන්සේ යොමු කරලා තියෙන ලෝක සත්‍යව නිවනට. හැම සූත්‍රයක් තුළම, හැම දේශනාවක් තුළම, හැම අනුශාසනාවක් තුළම භාග්‍යවතුන් වහන්සේ නිවනට තමයි පාර හදලා තියෙන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙන අපේ ප්‍රඥාව මදි නිසා, අපේ අවබෝධයට අපට ගෝචර වෙන ප්‍රතිසත්‍ය අඩු නිසා අපිට ඒක අහුවෙන්නේ නැහැ. අපි හිතා ගන්න මේක වෙන්න ඇති භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නැහැ. වෙන එකක් කියලා තියෙන්නේ. අම හිරියව් එකෙන්ම 100 පවත්තන භාවනා යෝගියා දැන් බලන්න මේ පාලි පාඨයේ තියෙන අර්ථය. අම හිරියව් එකෙම 100 පවත්තනවා. දැන් ඒ අම හිරියව් එකෙම 100 පවත්තනකොට යාට තේරෙනවා හද හිරියව් 4ක් තිබුණා. පැය 24ට 4ක්ද චලනේ උනේ. ලස්සවාරය චලනේ උනා. එතකොට ඒ ටික කෝ. එතකොට යාට තේරෙනවා එහෙනම් මෙතන තමයි වැරදුනේ. දැන් අපි කියන උපාසක කට්ටිය දැන් දානශාලාවෙ තියෙන කෝප්ප පිඟන් ටික හොඳට ඕදන්න ඕනේ, පිළිවෙලට ඕදන්න ඕනේ. එකක්වත් කැඩෙන්න බෑ. 100ෙන් ඕදන්න ඕනේ. සබන් ගානකොට මේ උඩට උස්සගෙන ඉන්න එපා, ලිස්සුනොත් වැටෙනවා. ඒ හින්දා හංගලක් විතර පොළවට උඩින් තියාගන්න. ඒතර වැටුණත් කැඩෙන්නේ නෑ. මේ විදිහට අපි ලෙක්චර් එකක් දෙනවා. කෝප්ප කැඩෙයිද? කැඩෙන්නේ නෑ. තාම ඕදන්න පටන් ගත්තේ නෑනේ. කවුරු සබන් කෑල්ල අතට ගත්තේ නෑ. කොහමද කෝප්ප කැඩෙන්නේ? අපි කෝප්ප ටික දීලා සබන් කැටේ දීලා විම් කැටේ දීලා යවන්න ඕනේ බලන්න. කොනකෙන්දලම සද්ද යනවා, චලම් බලන් ගාලා ඉතින් බින්දෙන්ද පටන් ගන්නවා. ඇප්පුණාම කැඩෙනවා, තියෙනකොට කැඩෙනවා, ලිස්සලා වැටෙනවා. එතකොට තමයි දන්නේ මේක කොම කෙරුවත් කැඩෙනවා. කොතනද කැඩෙන්නේ? ඕදන ගමන් කතා කෙරුවාම කැඩෙනවා. එහෙනම් කතාව නැවතුවම ඕදනකොට කැඩෙන්නේ නැහැ. තියෙනකොට කැඩෙනවා. ඇයි? වෙන පැත්තක් බලාගෙන තිබ්බාම ඒක වැටෙනවා. එහෙනම් අරියට තන බලලා පිළිවෙලට තියන්න. එතකොට කැඩෙන්නේ නැහැ. දැන් ඕම කැඩෙන අවස්ථා ටික අඩු කරගෙන යනකොට පළවෙනි දවසේ 20ක් කැඩුණා, දෙවෙනි දවසේ 15ක් කැඩේ. තුන්වෙනි දවසේ පාක් කැඩේ. හතරවෙනි දවසේ එකක් කැඩේ. ලබන සතිය එකක්වත් කැඩෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අර සති සම්පන්නයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ හතර ඉරියව්ව එම නැත්තම් අපේ දවසක අපේ චලනවල තියෙන ඉරියව් වලින් අපි 100 පවත්වන්න. අර කැඩෙන තැන්, දුර්වල තැන්, 80 පවත්වන තැන් ඔක්කොම අහුවෙන්න පටන් ගන්නවා. අර ඕදන කෙනාට ඒ ඇයි කැඩුනේ මේක මේම තියපු නිසා කැඩුනේ. එකට උඩ තිබ්බාම තුනක් තිබ්බනේ. උඩ එක පෙරළුණා. එහෙනම් එහෙම තියන්න බෑ. මේක නිකන් තියන්න ඕනේ. බිමින් තියන්න ඕනේ. එහෙම අවබෝධයක් යට පාළ වෙනවා. එයාගේ ඉරියව් වල තියෙන දුර්වලකම් තේරෙනවා. 80 නිර්මාණය වෙන තැන තේරෙනවා. ඒ හේතුව යට අවබෝධ වෙනවා. එතකොට ඒ ඔක්කොම අනිවාර්ය කරනවා. වඩන කෙනාටයි වැඩෙන කෙනාටයි අතර වෙනසක් තියෙනවද නැද්ද? ඇයි ඒ වෙනස තියෙන්නේ? වඩන නිසා. වඩන කෙනා වැඩෙන කෙනා බවට පත් වෙන්න ඕනේ. එයා කරන්නේ 100 පවත්වන්නේ. පැවතෙන 100 100ෙන් දකින්නවා. එතකොට විඩාවක් නැහැ. දැන් වෙලා තින්නේ මොකද්ද? 100 කිල එකක් පවත්වනවා. 100 කින් එක පවත්වන එකක් නෙමෙයි, පැවතෙන එකක්. දැන් මේ මොතේ 100 නැද්ද? තියෙනවා. 100 තියෙන නිසා නාගෙන ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ. එතකොට අපි ඉන්නේ ඉරියව් පිළිබඳ 100 නැද්ද? තියෙනවා. ඒකින අදාස් පිළිබඳ 100 නැද්ද? තියෙනවා. හැම එකක් පිළිබඳ 100 තියෙනවානේ. ඉක්මනට ඉවර වුණොත් ගිලම්පස සම්බේ කියලා 100 තියෙනවා. ඒකත් පොඩ්ඩක් එම්මෙන් බලන ගම ඒකත් පොඩ්ඩක් බලනවා ඒක දිහා. එතකොට 100 හොඳට තියෙන ඒ ඇස් යනකොට ඒ කළු ඉන්ද්‍රිය වෙනස් වෙනකොට මට පේනවනේ. මාධ්‍ය දෙපාරක් බලනකොට අරකටත් එකක් යනවා. එතකොට 100 හොඳට තිබිලානේ. එහෙනම් 100 පවතිනවනයි පවතින 100 දැනගන්න නැත්තේ. මම කොච්චර හොරෙන් බැලුවත් මගේ කළු ඉන්ද්‍රිය වෙනස් වෙනකොට ගුරුවරයා මේක දකිනවා. ඒක 100ෙන් දකින්න දෙපායි. එහෙනම් 100 කිනක පවත්වන තාක්කල් එයා තුළ විඩාවක් දැනෙනවා. මාන්සියක් දැනෙනවා. පැවතෙන 100ෙන් දැක්කම විඩාවක් නැයි. එයා 100 පවත්වන්නේ නැති නිසා කරන හැම කෙනාම විඳවනවා. විඳවනවා. ඇයි? ඒක විඩාවක්. තේට්ටුවක් තියෙනවා, මාන්සියක් තියෙනවා, කම්පාවක් තියෙනවා, අවිවේකයක් තියෙනවා. එහෙම එකක් තියෙන. ඇයි? එයා ඒක කරනවා. එහෙනම් 100 පවත්වන්නේ නැහැ. සතර ඉරියව්වෙන් හැම මොහොතෙම 100ක් පැවතෙනවා. ඒ පැවතෙන 100 100ෙන් දකින්නවා. වෙන 100 නෙමෙයි. ඒ 100ෙන්මයි දකින්නේ. වෙන 100ක් හදන්නේ නැහැ. වෙන පුද්ගලයෙක් හදන්නේ නැහැ. ආයතන පුද්ගලයෙක් හදනවා. ඒ පවතින 100 ඒ 100ෙන්ම දකින්නවා. දැක්කාම 100ක් පවත්වන්නේ නැහැ, පැවතෙනවා. පැවතෙන එක ඒ 100ෙන්ම දකින්නවා. දැන් කෙනෙක් ඉන්නවද? ඒක තමයි මාර්ගය. නිදාසීමනේ මාර්ගය. නිරෝධයනේ මාර්ගය. එතකොට දැන් මේක නිරෝධ වෙනව නැයි? මම 100ක් පැවතුවේ නැහැ. ඒ නිසා මට විඩාවක් නැහැ, මාන්සියක් නැහැ, තේට්ටුවක් නැහැ, කම්පනයක් නැහැ. එතකොට 100 පවතිනවනේ, පවතින එක 100ෙන් දකින්නවා. එතකොට ඒක මාන්සින නැහැ. ඒ 100ෙන්මනේ දකින්නේ. ඒ 100ෙන්මයි දකින්නේ. දැන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න එක මම කරනවද? ඇයි? ඇයි මම වාඩි වෙලා ඉන්න එක කරන්නේ නැත්තේ? කකුල් රිදෙනකොට ඒකට මේ උඳගත්තත් හොඳයි කියලා හිතනම වාඩි වුණා. කකුල රිදෙන නිසා හිටගෙන ඉන්න බැරි නිසානේ වාඩි වුනේ. වාඩි වෙන එක මම ගත්ත තීරණයක් නෙමෙයි. කයේ තේට්ටුව නිසා, මාංශ නිසා කය ගත්ත තීරණයක්. ඒක මම කළේ නෑ. ඒ නිසා කම්පාවක් නෑ. එහෙනම් මේ කය තුල ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. සිතුවිලිත් ස්වයංක්‍රීයව පාළ වෙනවා. සද්දයක් එනකොට බැලෙනවා. ඇස් රිදෙනවද? ඔරෙන් බලනවා. දැන් ඇස් රිදෙනවනේ. දොරේ අගුලට ඉමින්සරේ ඈත ඉලා බලන ඉන්න පුදුම විදිහට රිදෙනවා තේට්ටුයි. ඇයි මේක බලනවනේ? සද්දයක් කරන හැරුණා. දැන් මම ඕමනාවෙන් බැලුවද? නෑ. සද්දයයි තේස හැරුණා බැලුණා. රිදෙන්නේ ඇස් දෙක. ඇයෙනවා. ඒ ඇයෙන එකට 100 පවත්නවා. පැය 500ක් බණ ඇව්වත් කන් දෙක රිදෙන්නේ නෑ. හැබැයි දාලා මොකක්ද දන්න අර බණෙන් කිව්වේ. මේක පොඩ්ඩක් ඉන්න, මේක පොඩ්ඩක් ආලෙමු. දැන් ඒ ආනවා. දැන් එයාට රාත්‍රියේ නිින්ද යන්නේ නැහැ. ඇයි? සිත විකෘති වෙනවා, කම්පා වෙනවා. ඇයි? අර කරුණක මොළුවේ තියානින්න එපාය. මාන්තිය, අවිවේකේ. ඇයි? එයා බණ අහලා කොහොමද එන කාලේන ධම්ම සවණන් කියලා කියන්නේ? ධර්මයේ ශ්‍රවණය කරන එක නිවනට හේතුවක්ලු. පිරිනිවන් පාණ්ඩ හේතුවක් ඒක. එහෙනම් මොකද ඒ ධර්ම සවණා? ආන එකක් නෙමෙයි, ඇහෙන එකට 100 පවත්වන එක. කම්පාවක් නැහැ, විඩාවක් නැහැ. එයා තුල පුදුමාකාර විවේකයක් පිනවා. ඇයි? එයා බණ අහන්නේ. එහෙනම් යාන්නේ. ඇහෙනවා. ඇහෙන එකට 100 පවත්නවා. මොකද ඒ 100? අර ඇහෙන එකමයි ඒ 100. දකින්නේ. පේනවා. පේන එකට 100 පවත්නවා. මොකද 100? අර පේන එකමයි 100. මේ විදිහට අනිත් ආයතන ටික පුරුදු කරනවා. දැන් පීඩනයක් නැහැ. ඇයි? මොකවත් එයක් කරලා නැහැ. කෙරිලා තියෙන්නේ. වෙන මොනවද? ගැටළු ප්‍රශ්න තියෙන්නේ මාර්ගය පිළිබඳව.